ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ආනාපාන සති සමාධි භාවිතෝ බහීතෝ සක්කාරෝ සතිපට්ඨාන පරිපූර්ණේති. සක්කාරෝ සතිපට්ඨාන භාවිතෝ බහීතෝ සත්ත්ව බුද්ධංගේ පරිපූර්ණේති. සත්ත්ව බුද්ධංගා භාවිතෝ බහීතෝ විද්‍යා විමුක්ති ඵල සත්‍විතේ සංවත්තන්ති. සම්‍යක් සම්බුද්ධ සරුවක් රාජෝත්තරයන් වහන්සේ මජ්ක්‍ධිමනි කාලයේ ආනාපාන සති සූත්‍රයේ වදාළ පාඨයක් නිසියුණා. ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීතෝ සක්කාර සතිපට්ඨානේ පරිපූර්ණේති පරිපූර්ණේති. ආනාපාන සති සමාධියේ භාවිත බහුලීකෘත කරන ලද්දේ නම් සතර සතිපට්ඨාන ධර්ම සම්පූර්ණ කරයි. සක්කාරෝ සතිපට්ඨාන භාවිත බහුලීකත සත්ත බුද්ධංගේ පරිපූර්ණේති. සතර සතිපට්ඨාන ධර්ම භාවිත බහුලීකෘත කරන ලද්දේ නම් සත්ත බුද්ධංගේ ධර්ම පරිපූර්ණේ කරයි. සත්බුද්ධංගා පරිපූර්ණ භාවිතා බහුලීකත විද්‍යා විමුක්ති ඵල සත්‍චිකිරියාය සංවත්තන්ති. සත්බුද්ධංග ධර්ම භාවිත බහුලීකත කරන ලද්දේ නම් විද්‍යා විමුක්ති ඵල ධර්මයන් සාක්ෂාත් කර ගැනීමට හේතු වෙයි. මේ දේශනා බොහෝම සරලයි, බොහෝම පැහැදිලි. ආනාපාන සතිය කියන්නේ සතිපට්ඨාන භාවනාව. ආස්වාස ප්‍රස්වාසය කාය ප්‍රතිබද්ධ අරමුණක්. කාය ප්‍රතිබද්ධ අරමුණක් වන ආස්වාස ප්‍රස්වාසයේ නිමිතිමේදී කායානුපස්සනාව සතිපට්ඨානෙ වැඩෙන. ආස්වාස ප්‍රස්වාස අරමුණ නිමිතිමේදී උපංගිය ඇතිවෙනව සෝමනස්ස සහගත වේදනාව සතියෙන් ඉන්නේ බැවින් ආස්වාස ප්‍රස්වාස කෙරෙහි සතියෙන් ඉන්නේ බැවින් මේ වේදනාව ප්‍රකටයි. සතියට පැහැදිලි. එයින් වේදනානුපස්සනාව සතිපට්ඨානෙ වැඩෙන. ආනාපාන සතිය වැඩිීමේදී ප්‍රතිචිත්ත වීතියක් ගානේ අහලවන්නේ කුසල චිත්ත වීති පරම්පරාවක්. ඒ කුසල චිත්ත වීතියෙහි ඇති චිත්තය වැඩෙනවා. ඒ සම්බන්ධ සත්‍ය සම්ප්‍රයුක්තෝ කියන නිසා චිත්තානුපස්සනා සතිපට්ඨානෙ වැඩෙයි. ආනාපාන සති සමාධිය වැඩිීමේදී එතන ධර්මතා සියල්ල 34ක් එක්ක හසු වෙනවා. ධර්මතා සියල්ල 34ක් වෙනවා. ඒ කියන්නේ අන්‍ය සමානුපාතික 13ක් සෝමන සාධානිතාසික 19ක් සංඉන්ද්‍රිය. දාසික ධර්ම 33යි සිතත් එක්කේසින් 4යි. මේ ධර්මයන් අර බුද්ධංග ධර්මයන් ආදී කොට ඇති ධර්ම සම්භාරයක් වෙනවා. ඒ දෙවිදී ඒ චිත්තාසික ධර්ම ජන සිහිය සම්ප්‍රයුක්තෝ කියලා. චිත්තයේ ධර්මයන් සමග චිත්තයේ සතිය සම්ප්‍රයුක්ත වෙනවා. ඒ සතිය සම්ප්‍රයුක්ත වෙන බැවින් ඒක ධර්මානුපස්සනා සතිපට්ඨානෙ වෙනවා. ඒ නිසා ආනාපාන සතිය වැඩිමේ සතර සතිපට්ඨාන පිරෙන. සතර සතිපට්ඨාන පිරෙන එදෙදී දෙග්ගංග ධර්ම සතන වැඩෙනවා. ඒ කුසල චිත්ත වීතේ ජලං සිතක් ගානේ සති සාසිකේ කියනවනේ ඒක සති සම්බෙද්ධංගයයි. එහියස්සාවෝ ප්‍රඥා චෛතසිකය ධම්මීචේ සම්බෙද්ධංගයයි. රූප සම්ප්‍රයෝජන වීර චාදිතකය වීර්ය සම්බෙද්ධංගයයි. ගුණය දෙන්නා වූ ප්‍රීති චාදිතකය ප්‍රීති සම්බෙද්ධංගයයි. ගුණය දෙන්නා වූ කායපස්සද්ධි චිත්තපස්සද්ධි දෙකම අස්සද්ධි සම්බෙද්ධංගයයි. එවිදෙන ඒකාග්‍රතා චෛතසිකය සමාධි සම්බෙද්ධංගයයි. එවිදෙන වූ තත්‍ර මධ්‍යස්ථිතා චෛතසිකය උපේක්ෂා සම්බෙද්ධංගයයි. ආනාපාන සතිය භාවිතා කරන වෙලාවේ ඒ ජලං සිත්ති බුද්ධංග හසන වැඩෙනවා. බුද්ධංග හසන වැඩීමේ හේතු කොටගෙන විද්‍යා විමුක්ති ඵල සත්‍ය ක්‍රියාවේ සංවර්ධන කියයි. එතන විද්‍යා කියන අෂ්ට විද්‍යාවම ගැනෙනවා. අෂ්ට විද්‍යාවම වැඩෙනවා මේ සමාධිය සිටේ වැඩි. විමුක්ති කියන්නේ මෙතන අර කෙලෙසුන්ගේ නිවීමේ අවස්ථාව එනම් මාර්ගය. පරිසිනෙකට ඵල ධර්ම ලෝකෝත්තර මාර්ග ලෝකෝත්තර ඵල. මේ සියල්ලම සාක්ෂාත් කර ගැනීම සිද්ධ වෙනවා. සවද්දුක විමුක්ති කියනකොට පංචේදී විමුක්තියම ගැදෙනවා. සදාංග, විස්තම්බන, සමුච්ඡේද, අතිස්සද්දි නිස්සරණ. මේ විමුක්ති පහම මෙතන සාක්ෂාත් කර ගැනීම සිද්ධ වෙනවා. ඵලසිනෙකට ලෝකෝත්තර ඵල ධර්ම. ඒකත් ලෝකේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනාපාන සති සමාධිය අරහත්ත්වයේ දක්වා ප්‍රතිඵල ලලාගත හැකි හේතන මාර්ගයක් බව වෙන් පැහැදෙනවා. වැඩිලෙන දැක්කේන. ඒ නිසා දැන් අපේ දේවාසුතුන් වහන්සේලා, සද්ධම්මචාරින් වහන්සේලා, අවිකාශක මහත්තුරු මේ තේරුම් කරගන්නට ඕනේ අපි මේ විනිවිද නිවිද කරන සිතිවිල්ලක් ගන්න කුහෙටද ගමන් කරන්නේ සසර ආපායට එහෙම නෙමෙයි. මනුෂ්‍ය ලෝකෙත් නවතිනවා නෙමෙයි. දිව ලෝකහායට යනවත් නෙමෙයි. බබලෝක යනවත් නෙමෙයි. සිතිවිල්ලක් ගන්න අපි ගමන් කරන්නේ චිත්තක්ෂණයක් ගන්න ගමන් කරන්නේ මේ විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම දක්වා. ඒක නිසා ඒ කාල මාර්ගයට අපි මේ යෙදෙනවා කියන එක සිතේ සම්පහන්තමය සතුට වැඩි කර ගන්නට යදී. ඒකත් දැන් මේ ආනාපාන සතියේ පියවරේනේ අපි කවුරුත් ගමන් කරන්නේ. ඒ විදිහට ගොඩාක් වැඩ කටයුතු තියෙනවා. මේ පියවර තමයි හරියට කෙරෙන්න තෝරන. ගුරුණංගෙල්ලා ගුරුණංගීමේදී අත්විහාරණ ඉතාම සත්‍ය සම්පන්නව නිවරදීව අංග සම්පූර්ණව පිළිතුරන්න තෝරන. එහෙමනම් ඒ විශාල ගුණයෙල්ලක් තුනක් දරා ගන්න සමර්ථ වෙනවා. සමහරට මහල් 100ක් තුනක් ඒ ගුණයෙල්ල දරා ගන්න සමර්ථ වෙන්නේ අත්විහාරම සත්‍යමත් විශාලත්වයේ යුතුව නිවරදිව හොඳින් සකස් කරගත්තේ. එහෙනම් මේ මූලික අවස්ථාව අපි හොඳට පිළිපුවා ගන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ. මේක ශීඝ්‍රගාමී භාවනාවක් කියන වේග වේගින් යන්න හිතන්න වටින්නේ. ශීඝ්‍රගාමී භාවනාවක් වශයෙන් හිතාගෙන ඉක්මනින් ප්‍රතිඵල දෙලන්න ගියොත් සමහර විට අර අත්විවරම දුර්වල බැවින් උසස් ප්‍රණවිල්ලක් තවත් ගන්න බැරි යටිනු වගේ මඟදි යටින්ද වෙනවා. ඉතින් අර භාවිත භාවනායති පූරිත පාරමිතායති රාගින වාසිත වාසනාති පුරාකෘත කුසල ඇති මොහොත්සමයන් වහන්සේට නම් ඒ දෙතර දුස්තර දෙයක් කියන්නේ නැහැ. මහා බෝධිසත්වයන් වහන්සේලා ගැන මේ කියෙන්නේ මේ මහා බෝධිසත්වයන් වහන්සේලාගේ ශක්තිය අපි තාතත් විතරයි කියන්නේ නැහැනේ. අපි ඒ සඳහා මේ මුලින් ආරම්භ කරනවා වගේනේ. එනිසා අපි අනුපිළිවෙලින් මේ මූලික පදනම ඉතා හොඳින් පිළිපදවා ගන්න ඕනේ. ඒක සාධාරණ අපට ලොකුම ලොකු ගොඩනැගිල්ලක් ගොඩනගන්න වගේ විශේෂ ප්‍රතිඵල ලබා ගන්නට හේතු වෙන අවස්ථාවක් මේ පදනම් කරගන්න. ඒක නිසා දැන් මේ කාලය තුල අපේ ව්‍යායාමනි අපේ උත්සාහය නිදී කරන්නේ කොහොම හොඳ කුසල ඡන්දේ කුසල චිත්තේ කුසල වීර්යයේ කුසල විමර්ශනයේ යුතුව මේ කටයුතු තුළ අපි යෙදෙන්නේ. ඒ අපි දැන් සාමයේ කෝණේ 79 79 79 වාඩි වෙලා ඉන්නවා. මේක බැලුවාම සමහර විට පිටපැත්තෙන් ඉන්න හැටි කියලා මේ ධ්‍යාන වඩන මේ බඹලෝ යන ධ්‍යාන කොහොමද ඉඳන්න පුළුවන්. අනේ මේ අපි මේ පෙරින් කරනවා. අපි මේ පෙරින් කරනවා. ඒනිත් හදා ගන්න ඕනේ. ඒ අපි ඌර භාගෙහි මුල් පියවරනේ ආරම්භ කරනවා. අවධාරීකින් මේ උසස් ප්‍රත්‍යයන් අපට මේ හේතුන් ලැබෙනු ඇති. නමුත් අනුන්ද තේන්න කරනවා එහෙම නෙමෙයි. අනුන්ද ප්‍රසාදේ දිනා ගන්න කරනවත් නෙමෙයි. අනුන්ද ගෞරව නමස්කාරයට කරනවා නෙමෙයි. මේක ආත්ම විමුක්තිය සඳහා සිදු කරන උත්සාහයක්. ආත්ම ධනමේ සඳහා ගන්න උත්සාහයක්. ආත්ම ධර්මයේ සඳහා උත්සාහ ගැනීමේදී අපේ දෙවන ඥාන සම්පූර්ණ වෙන්න ඕනේ. මක්නිසාද අපේ සිත් වට කරගන්න පුළුවන් උපක්‍රේස ඇවිල්ලා. මේ කීදී උපක්‍රේස ඇවිල්ලා අපව තවස්ස ගන්න පුළුවන්. මේෙන් දෙවියන් වෙන්න ඕනේ. අර කාන්තාර මාර්ගයේ තෙල් පාත්‍ර විසීමේතුව ගමන්ගත් අර බෝධි කුමාරයන් වහන්සේ වගේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ වගේ බාන්දරුව නගරවල ඇහැ පිනවන, කන පිනවන, මෙහය පිනවන, දිව පිනවන, කය පිනවන, පසිඳුරම් පිනවන මේ පංචකාම වස්තුන්ගෙන් පිරීලා තියෙන බාන්දරුව නගරයක් දැකලා නගරය දැකලා බුලාවිච්ච කුමාරයන් වාගේ විනාශයට පත්වන්නේ නැතුව තෙල් පාත්‍රයක් ඉස්සේ ඇතුව තෙල් බිඳුවක්වත් ඉතිරෙන්නේ නැතුව වටපිට නොබලා සංපා නොවි කලබල නොවි ආන්තර සිහිනුවනින් ගමන් ගත්තේ බෝධිසත්වයන් වහන්සේ අනුනුස්සයන්ගෙන් ජයගෙන දුරසතර ගිලාගෙන තමා බලාපොරොත්තු වන උතුම් තැනටපත් වුණා වගේ ඉත බොහෝම සංසය උපක්‍රියසයන්ගෙන් යතන උපක්‍රියසයන්ගෙන් නොරවති මේ ගමන අපි ඉදිරියට පවත්වන්න ඕනේ. හැබැයි මේ උපක්‍රියස කියුවාම අපට මේ ප්‍රසිද්ධව කියන උපක්‍රියස නෙමෙයි සූන්‍යයෙන් දේවල් තමයි අපි ළඟටෙන්න පුළුවන්. විද්‍යානි සමාජ තරහ එන්න පුළුවන් අපට නදනුවත් වෙන. එහෙම නැත්නම් නුරුස්සන සංයෙන්ද පුළුවන්. එහෙම නැත්නම් මාන්නෙන්ද පුළුවන්. එහෙම නැත්නම් තවත් යම් ඒ විදිහේ සියුම් විදිහට අපේ හිත තවත් මෙසත් වෙන්න පුළුවන්. අපි මේ වගේ ප්‍රවේශම් වෙන්න පුළුවන්. දැන් කෙනෙක් අපේ ඉදිරියේ ඉන්න දෙත් නැත්නම් තමාට පිටුපසින් තමාට සමීපව ඉන්න ගොතොන් කෙනෙක් දඟලන අත්තායිහා මිහාහරවන පත්තදේ තියෙනවා නැගිටිනවා ශබ්ද වෙනවා ඒ වගේ දේවල් වෙනවා. ඉතින් අපි මුදුස් වෙන ගැතියක් ආවොත් එතනත් ඒක ඉස්සක්ලේශයක් නේද? එහෙම නැත්නම් මම නැහැදෙන්නේ මම වගේ කාටවත් ඉන්න බෑ. මට තමයි හරියට පිළිමයක් ආවද ගලක් ආවද පුළුවන්. අන්න ඉස්සක්ලේශයක් ආවා. මාන්නේ නේද? ඒවාගේ සියුම් දේවල් අතතොල්ල පුළුවන්. ඒ සියුම් දේපවා මේ උතුම් වැඩට බාධාවක්. ඒ සියුම් දේපවා අපි බොහෝම කල්පනාවෙන් අපේ සිත් ඉවත් වෙන හැටියට සංවරවන්න තෝරන සිහිය. මේක බොහෝම අවශ්‍ය දෙයක්. ඒවා විපස්ස වේගත වෙනවා. ඉතින් සමහරවිට කෙලෙස් දුර වෙනම දුරේම මේ හාවසේලා සමහරවිට නිින්ද ගිහිල්ලා. ඉතින් අපි නැමේ මේ මොහොතේ එහෙම නැත්නම් මේ අරමරකාරී අනිහිතේ සත්වේජයක් ආවා. සංස්කෘතිය අනුන්ගේ අරමුණක් තමා හිතට ගත්තනේ අනුන්ගේ වැරදක් අනුන්ගේ දුර්වලකම තමන් පිළිගත්තා. ඒකේ තමයි හිත ගැටෙනවානේ හිතේ සමාධිය ගැටෙනවා. ඒ වගේ දේවල් වලින් අපි හරියට පරිස්සම් වෙන්නේ නැතුනේ. ඉතින් පිළිසක්ත පිළිවෙත තමයි මුණ ගැහෙන්නේ. අනිත් කාරණේ අපි මුලින්ම සිහි කරන්නේ නැතෝනේ සමාගෙන. දැන් මම සතෝතේ ඉතිවිල සද්දයක් නැතුව නොදිරියට ගිය සබ්දයක් නැතුව හිතේ සංපත් බලමින් සතුටුයි. එහෙමනම් අන්නා එහෙම නේද? අනිකුත් වේගාව කරන එහෙම නේද? එනිසා මම පාතයක් ඇහෙන්න තියෙන නිස්සබ්දතාවය රකින්න තෝන. අන්න සමාගන හිතලා අන්නයන් ගැන අනුකම්පා කරන හැටි. මේ සිතානාවක් කියන මේ සමාධි භාවනා වැඩි බොහොම සියුම් දෙයක්. විදර්ශනාවට වඩා සියුම් දෙයක්. විදර්ශනාවෙන් ලැබෙන අරමුණ විදර්ශනා කර කර ගන්න පුළුවන්. ආස්වාද ප්‍රත්‍යස්වාස ආරමුණක් සියුම් සමත භාවනාවක් සියුම්. ඒක නිසා සියුම් දෙයක් කරනකොට බොහොම නිහඬතාව තියෙන්න ඕනේ. අපේ සමාද යෝගාවචරයන් වහන්සේලා ඒ ගැන හිතනවා මදි කියලා මම හිතනවා. ඒ මාත්‍යකාද සමාද වෙත මේ භාවනා කරන සැයේ සැයේ කාමාවේ සැයේ දුකේ කාලයේ තුල අතරතුරු නැගිටිනවා. අතරතුරු නැගිටලා යනකොට මොකද වෙන්නේ? ඊවරක් ගානේ සද්දයක් වෙනවා සියුම් වශයෙන්. ඒක තන්පත් මනසට තදින් දැනෙනවා. සමාද සූර පෙරවන්න ගන්න. සූර ගසාදාන්න වෙනවා. සමාත මඳුරියල අවසලා කුලන්න හෝ තැන්පත් කරන්න වෙනවා. සමාත පස්තඩේ නමන්ද වෙනවා. ඒ කොහොම එකක් ගානේ සූන් වශයෙන් සත්‍යයක් වෙනවනේ. ඒක අර තැන්පත් මනසට තදින් වදිනවා. ඕනෑම වෙලාවක පරිස්සම් වෙන්න ඕන. මේසාතු වාඩි වෙලා ඉන්නවනම් කය පහමාරක් නියම කරගෙන මෙන්න හේතුකෙන් වස්බයි සසුතිලි වැටිලි යාම ගන්නේ දැරියෙන හැකි ආපදානක් සැකෙතන සාන්තන ගෙනින් මෙහිලා යන්න පුළුවන්. ඒ හැරෙන්නේ වේදනාවල් තියෙනවා නේද? ඉහෙනින්දක් පුළුවන්ද කියලා හිතන්නේ නැතුව ගංගෙන නැගිටලා එහා මෙහා යනවන ඌ කාර්යයක්. සමහර යෝගාචරයන් වහන්සේලා ඒක පරියන්ත වාරයකදී දෙතුන් වර නැගිටලා යන්න දෙන්න පුළුවන්. හැබැයි ඒක වැරදි. එහෙම නොකර අපි ඉන්නේ කොහොමද? අනාගේ හිතේ ශක්තිය පරිස්සම් කරන්න ඕනේ. ඒඥානි වාඩි වෙලා ඉඳීමේදී සනාත වේදනාව යන නම් ළඟින්ම පාපයක් සබ්දයක් නැහෙනේ ඒකෙන් නිිතේ කියව මාරු කරන්න පුළුවන් ඒක කිසිම මතක් නැහෙනේ මාරු කර ගැනීම හිමි කරන්න පුළුවන් සබ්ද නැතුව ඒ හැර නැගිටලා යාම රුදුනාදී ඒක අපි කරුණාවෙන් මතක තබා ගන්න ඕනේ ඒකම සමහර විට මේ විදුලි ආලෝක නිවීම දැල්වීම ඒක පළක වේලාව තේරුම් කරන්න දැන් අපි තුන්වෙනි භාවනා සම්සාරණ දුනකරඳ කාවිනාඩි 10ක් තියෙනවා. ඉතින් දෙයෙන් ගිහිල්ලා ස්විච් එක දානවා. සද්දයක් එනවනේ. සියුම් සද්දයක් වුණත් හදින් දැනෙනවා ඒවා. ඒක නිසා ස්විච් එක කරන්න තෝරන වෙනවම වරින් වර නිදිගියට දැල්වීම නිදිමින් තමයි. ඒක නිමිත වෙනකොට කරන්න තෝරන ඒක මොකක්ද කාර්යයක් තියෙන්නේ. අන්න බලාගෙන අපට සද්දයක් වුණා මේ විදිහට ආලෝක දැල්වීම යනවා. එතකොට සමහර ආත්මතුන් වාදිනේ දැන් දෙලහල්ගේ නැති කිනවා සාධුවක් නිදු 10ක් හරියට තියෙන ඒ සමාධි කරගන්න පුළුවන්නේ අන්නේ වාගේ නිමිත වේලාවක වන විදුලි ආලෝකයේ ගල්වන්නේ නැති උඩ දෙලා සාමාන්‍යයෙන් මේ භාවනා කරනකොට ආලෝකය අවශ්‍යයි එනනම් සංලැති ආලෝකයේ ගල්වගෙන තියෙන්න ඕනේ අතරතුර ආලෝකයේ ගල්වන්නේ ගිහාම අර හිතේ සමාධියක් ගන්න වේගාන්තයන් මහත්ලටක සද්දයක් ඇති වෙන්නේ අපහසුතාවක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඒකද ඉස්ම දෙයක් කරනකොට තමයි බරාව දෙන්නේ. මහන්සියලා උන්වහන්සේලා හිත හදාගෙන හදාගෙන මෙන්න සමාධි කරන්න හැදෙනකොට මෙන්න බල් දෙක් දිරනවා. ඒක නැත්තම් වාහනයක් වේගෙන් යන්නේ. ඒ නැත්තම් වාහනයක සද්දයක් කරනවා. ඒක නැත්තම් කවුරුහරි ඈත කෑ ගහනවා. ඒ සදාහාරයි. ඒ හැමදාම තියෙන දේවල් නමුත් පරිහිත සමාධි කරගන්නට වැඩියෙන් දැනෙනවා. කවුරුත් කියනවානේ පතුලේ තුවාලයක් තුනක් තුවාලෙමනේ හැප්පෙන්නේ කියලා කියනවා. තුවාලෙම හැප්පෙනවා නෙමෙයි. අවදාත් පතුලේ හැප්පෙනවා තුවාලෙ හැප්පෙන වැඩියෙන් දැනෙනවා. ඒ වගේම සුදුම සුදු වස්ත්‍රයකට අනුපාත බිඳුවක් වගේ තදින් පේනවනේ. ඒ විදිහට විදිහේ නෑ. බාහිර දේවල් වලින් එන ස්වභාවයද බාහිරවල් තදින් දැනෙනවා. මේක නිසා තමයි උපමා කරගෙන අනිත්‍යයෙන් අසංසහගත හැරෙන්න කියනවා. දැන් අපි උපේක්ෂණ ගැන හිතුවොත් වෙනාම සියත නැත්තේ කිසියෙම කෙනෙකුගේ විධාන බලපෑමක් නැතුව සියත නැත්තේ ඉරසතරෙ දෙන්නේ. ඉතින් අපි දන්නවා ප්‍රේමම තියෙනවා මේ ආනාපාන සති භාවනාවෙන් චිත්ත සමාධිය උපදවන්න. ඒ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ කියලා උපදෙස් දුන්න බුදුරජාණන් වහන්සේ ආනාපානසති සමාධිය උපදවන්න අප ඕන එක එක්කිනාට එහෙමනම් මට නම් පරිකමති ආනාපානසති සමාධිය උපදවන්න අත්‍යවශ්‍යම තේමනේ මම පැත්තෙන් මිනිස්සාවේ කැමතිනම් කල්වත් අපහසුතාවක් අපමැතිනම් අනිත් පැත්තට හිමිද නිසා මම හිතා කල්නාට බාධාන වෙදිතකෝ කියලා අම උපමාකට දලා සැලත් මුත්නකට යාම සම්ප්‍රීත් වෙනවා. ඒ කාටි දෙයට පිළිසඳින්ට අදින්නම් බලාපොරොත්තු වෙන මෙතෙක් ප්‍රවත් නන්නේ කිව්වේ නැත්තේ හරි සහිතව මට දැක ගන්න ලැබෙන තුරුයි. ඒ කර්ම සාකේමෙන් දැකගත් පැහැදිලි කරගත්තා. ඊළඟ කාටි සැලකන්නට ඕනේ අතිනී කරන භාවනා සමතහන එසේ මෙසේ දයක් නෙමෙයි. ඒක මහා පුරුෂ භාවනාව. බුදුපතේරුදු මහ රහතන් වහන්සේලාගේ සිතිධන මොහලවලදී බුදුරජාණන් වහන්සේලා වජ්‍රාසන වැඩඳගෙන ගන්නේ ආනන්දස පිටනස්ථාන ධන. සාරික මහා පුරුෂ භාවනා අපේ භාග්‍යතුන් වහන්සේගේ කියන පිළිපත් සෝහං සුද්ධත්ව නීර පිට්ඨං සංකතේ නම් නිසීදාමේ ඒරෝදී වේන සමාදහාමි. ඒ උන්වහන්සේලාගේ වචනය. දැන් කවුරු හරි කතාවක් කරන්නේ දෙමළ නමුනාසගේ අනුශාසනාවක් කරන්න වෙනවාක් නෙමෙයි. උන්වහන්සේමද කරන්නේ ආනාපාන සති භාවනාවෙන් අධ්‍යාත්මීය චිත්තං සංසතේනි සමාලං හිත තබා ගන්න. සම්නිදාමි හිත වාඩි කරා ගන්න. එවාගේ හේතෝදින් දෙමි චිත්තස් එකලස් කියලා. සමාදන් සමාධික සමාධිද. ආනාපාන සතිය බුදුරජාණන් නිතරම පරිහරණයලා ඒකිනෙක මහා පුරුෂ භාවනාව කියන්නේ හැබැයි පරිපංතුලව පරිමස්ථාන දෙදිමේදී ආනාපාන සතිය වෙන්න මෝහ පරිත්‍යාග සහ විපරිත පරිත්‍යාගයි. නමුත් ලේඛරා දෙවියනේ මහෝත්තමයන් වහන්සේලා මේක මූල කර්මස්ථාන කර ගැනීමෙන් පැහැදිලි වෙනවානේ හැම සත්‍යයකටම සුදුසු බව. මේ මහා බෝධිසත්වයන් වහන්සේලා උතන බුද්ධ ධර්මයේ කියන්නේ වහන්සේලා මේ මූල මස්ථාන කරත්තන් දිනාතම සුදුසු නේද. එනිසා ආනාපාන කර්මණ භාවනාව අපි බොහෝම ගෞරවයෙන් පිළිපදින්න තෝරන මහා පුත භාවනාවක් බැරි අපට මහා පුරුෂෝත්තමයන් වෙන්න පුළුවන්. එවාගේ මහා පුරුෂෝත්තමයන් වහන්සේලාගේ ශක්තිය අනුගමනය කරන්නට පුළුවන්. එනිසා ආනාපාන සති භාවනාව තුළ අපි බලාපොරොත්තු වෙන්නේ දෙනුම අර්ථනා කර්මස්ථාන මුදුන් පමුණවා ගන්නටයි. මේක සමහරට අපි දෙකෙන් තුනෙන් පුළුවන් වෙන ඇතුළේ පුළුවන්. නමුත් මාස තුනකට අවුරුද්දම ආවම මේ සදා කාලය වෙන් කරන්න බැයි. ඒ කොහොම බලස් කියන කෙසේ නම් ජීවිතයේ තුල මේ ආනාපාන සති සමාධියේ නීතිය අර්ථනා කර්මස්ථාන සියල්ලම ප්‍රතිලාභ කරගෙන සත්‍යතාවන කරගන්න ඕනේ. මේ අර්ථනා කර්මස්ථාන තුලින් නැති නෑ. ඒ වාගේ පරමානිසංසය කියන බඹලෝ යාමනේ බඹලෝ කියන තැන අනිත්‍යයිනේ. ඒක නිසා තේ සමුදාවපොරොත්තු වේ ඒක විශාල චිත්ත සමාධි ශක්තියක් අපේ ඇති කරගෙන අර පරම ගාම්භීර වූ පරමාර්ථ ධර්මයන් දර්ශනා කියන නම් විපස්සනා භාවනාව. දැන් සම්ප භාවනාවේ කරේ සම්මුති ආරමුණු පෙරෙහි හිත සංපති වීමයි. ඒ සමත භාවනාවේ සමා සම්මුති ආරමුණු වීමයි. විපස්සාව තමයි පරමාර්ථ ආරමුණු ගන්න. ආනාපාන සමාධියෙන් යුතව විපස්සනාත්මක නියම ඒකානම ඒවන් සමාපේ චිත්තේ පරිසුද්ධේ පරිවේදාවේ අනංගමී චේතනාවේ මුළු බුරේ සමනියේ චිතු ආනාමං කයාවේ අරමනර චිත්තං අභිනාමීති බුදුරජාණන් වහන්සේ. මේ සමිතරහණාවේ චතුර්ථඥානේ තමයි බුදුන. දැන් අදෝක සමාපත්තිය දැක්කොත් අයි කියන්නේ චතුර්ථඥානෙයි අංග වශයෙන්. චතුර්ථඥානෙ කියන්නේ උපේක්ෂා ඒකාග්‍රතාව ධ්‍යානාවේ දෙකම අරෝක සමාපත්තිය හතරත් ඒ අංග දෙකෙන් යුක්තයි. එතන චතුර්ථඥානෙ තමයි මේ ගුණ වර්ණවලට ලක්ුනේ. සමාංශයේ පිත්තේ සමාලිගේ සිත්ත්‍යයි. පරිසුනේ පිරිසුදුයි. පරියෝදාතේ හාත්පසින් පිරිසුදුයි. අනංගනේ ජීවරණාදී උපක්‍රේෂයන් දෙකරයි. විජිතී සතිනේසේ දැක්කයන් දෙන්නයි. අම්මනී පිටේ අරමන්නි බාටපත් වෙනවා. ආනිගත්පත් ඒ නිසංගල තත්ත්වයටපත් වෙනවා. ඒ කියන ලක්ෂණ චතුර්ථ ඥාන තියෙනවා. ඒ චතුර්ථ ඥානයටපත් වෙලා විපස්සනා භාවනා වැඩි වීම තමයි අපේ ගමනාපරොත්තු. ඒක නිසා අපි මේ ගමන කරන උතුම් පිළිවෙතව නවත්තන්නට අතරමං කරන්නට දවසින්දා සිත් යන අධ්‍යාන කරගන්න ඕනේ. එනිදී භාවනා කමඨාන වීමෙන් අපේ සැනසීම භාවනා වැඩ පිළිවෙලෙන් උපදෙස් දෙන අපේ පුජනීය පාරසාදු ස්වාමීන් වහන්සේගේ අධ්‍යයන අනුව ධානාපනසති භාවනාවෙන් අර්ථනා කර්මස්ථාන සංගති බලාපොරොත්තු වෙන්න ඕනේ. මහාසගත පිළිවෙත් මඟ දැක්ෙන්නේ බොහෝ සෙයින් ආනාපානසති කර්මස්ථාන භාවනාවෙන් උපකාර සමාධි අර්ථනා සමාධි සියල්ල ලබනවා. දැන් මේ ආස්වාස ප්‍රස්වාස ආරම්භනේ මනාලෙස මනා සිහිය මනා නුවණ මනා වීර්යය මනා සංසප්තම දිනු කිරීමේදී උත්සාහ නොලැබ ප්‍රසමාධි කියන්නේ ප්‍රතිභාව නිමෙත කතිය. නිවරක් වෙනවා. එන්න ලැබුණයි දැන් අපි අත්කරගෙන මෙල්ලේ නැතුව මේ යන් දෙන්න නැතුව රැකවලන පුදා කරන්නේ. ආවරණා නිවරණා කියලා මේක කියන්නේ අපේ හිත සමාධි කරන් දෙන්නේ නැති කවුරුත් නෙමෙයි. අපේ වෙල කිසියම් දයක් නෙමෙයි. නිවරණ පහ. මේ නිවරණ පහෙන් එකක් දෙකක් ඇවිල්ලා අපි නවත්තනවා. අපට විශ්වාස යන්න දෙන්නේ මේ රත්තරන්වාම පිරිසිදු හිත අර සමාධි කරගන්න දෙන්නේ මේ නිවරණ කියන හොරු තමයි. ඒක නිසා අපි නිවරණ පුරගන්න ඕනේ. ආනස්සන්ද නිවරණ කියන්නේ ඕලාලක වශයෙන් නෙමෙයි. සිවුල් ලෙසම අපි ළඟට. ඒ සිවුල් ලෙසම තමයි නිවරණය අපි ප්‍රාණන්න ඕනේ. ඔයා වියාගේ කීයකක් අපිට ඕලාලික දෙන්නේ. මේ සිවුල් ලෙසම අපේ මුලා කරන්න වියාගේ නිවරණය. ඊමෙත් දැක් එහෙම. උත්සාහයක් කුක්කුක්යක් එහෙම. ඉති පිට්ටාව සමානයේ තියෙන. අපි උත්තරේ කවන්නව හරියට දන්නේ නැත්නම් අපි උත්තරේ මනසේ කාර්ය හන්නේ නැත්නම් ඔය මාතම කාර්යයන් වශයෙන් වෙනවා පිචිත්‍රා. ඉතින් එදෙනවා තමයි අපේ මේ ආස්තසින් අටක කොටු කරගෙන තියාගෙන ඉන්නේ. මේ පස් වෙන හේතුන් අරගෙන ඔවුන්ට යට නොවි අපි මනස සිහිය පාවිච්චි කරන්න ඕන. හැබැයි මේ නිවර්ණ මෙන්න මෙනවා කියලා හොය හොයා ඉන්නේ නැතුව අපිට ඉන්නේ එක්ක ගැටරනවා නම් හරියට හරි. එමනම් උපදෙස් ලැබුණු දේ නාසිකා දුෂ්ම නැතන තැන සිහියෙන් බලාගෙන මා සිහියෙන් හිටියෙම. ඔබ සිහිය සතිය ආදීන් කියන එකට නිවර්ණේ නෑ. හරියට ආලෝකය දැල්වුවොත් එන අඳුරක් එන්නේ කියාගේ නිවර්ණේ නෑ. ඒ සතිය කෙටිකට කරනකොට තමයි අරවැවිල්ල අපෝ වෙලා ගන්න. එන්න මේ නිසා මම සතිය යුද්ධ අපි මේ ආශ්‍රාස ප්‍රසවාස ආරමුණේ පිට පිටානේ නිරතකට කිව්වා උග්ගා නිමිති ප්‍රතිභාගු නිමිති ලබන්නේ ඒක කූර භාගයයි ඊළඟට ප්‍රතිභාග නිමිත්ත මනාව ස්ථිර භවත කමුණාගෙන තමනවල කිනු පුළුවන් නම් ඒ තුලින් ප්‍රඥාන අර්ථනන්දපත් ඒ ලැබු සම්මනි ඉස්සරහට යන්නේ නැහැ ඒක වසුදාට සම්මනන ප්‍රස්තාවේ ඊළඟට ඒක නිලදිහන්න පුළුවන් තුන්වෙනි හතරවෙනි භාණයන් කළපන් එකක් ගානේ වැඩි භාත කමුණුමිනයි කියලා ඊළඟට හතරවෙනි හතරවෙනි කියලා කටිලාස්නාවට හැරෙන්නේ නැහැ තුන්වෙනි හැරෙනවා දැක්කින් ආකාර ප්‍රථම අධ්‍යානසයන් ලබන දැන් ඉතින් චතුර්ථ අධ්‍යාන ලබාගත් යෝගාවචරයට ප්‍රථම අධ්‍යාන සිදුවන එක අපහසුයක් නෙමෙයිනේ එනිසා ඒ චතුර්ථ අධ්‍යානයට පත්වුවාට පසුව ඒ ධ්‍යාන ආලෝකයෙන් ඒ රූප කවිහි ප්‍රත්‍යාස බලන උපා එකක් එකක් ගානි ප්‍රතිභාව නිමිති ලැබෙමින් ප්‍රථම මන සමාධි සමාපatti සාධිනවා. එයින් නොතෙන්නේ ළඟට අක්ටි කොඩක කරගෙන ගන්න. ඒවා අභිභාවචන වට කියන්නේ අජ්ජත්තං රූප සංඤේ බහුද්ධා රූපානි පස්සති පරිත්‍තාවි. ඒකෝද සමාගයේ ශරීරයේදී මේ තියෙන අක්ටි ප්‍රත්‍යාසයන් අරමුණු කරනවා. දුක පිළේ පටන් ඉඳ දක්වා ඇටසැකිල්ල මුළු කොන සිරස් තලයේ බලන හිස්පබල. අමංග තේනව තමන් යට සැකිලි. ඊළඟට අනි අයගේ බලන. එහෙම හත්තක දිනෝගේ යට සැකිලි ඉතරක් ගන්න. අරක ලොක්කෝම යට සැකිලි පිට ඉස්සරහට අරගෙන ඕදාතන් මිනිහ කරම ඕදා පසු නිමිතක් ඇතිය. අර වගේ උද්ඝාන නිමිති තියෙනවා. ප්‍රතිභාග නිමිති තියෙන ආනාපාන සති සමාධිය ලැබුණු ප්‍රතිභාග නිමිතට ලැබුණ ප්‍රසන්න වේ. කොහොමද? කොහොම කිසිදු ආලෝකන අදාස සති ඕදා පසු ඉතින් ඒකේ ආරවාගයේ මූලපටන් ප්‍රථම ධ්‍යානාදී ධ්‍යාන හතරමන්න දෙනවා. ධ්‍යාන හතරකින් ඉල්ල තමයි මෙත්ත සම්මාදානෙට හැරෙන්නේ. දැන් මේකෙන් අපි පූර්ව කුණදී මාත්‍රියේ කළා. එහෙම මේක අර්ථන බාරපත් වෙන කර්මස්ථානයයි මෛත්‍රී. දෙන්දී මෛත්‍රී කර්මස්ථානයෙන් අත්නිහි පජ්ජාතේ අනිත්‍යසි චතුබ්බිදේ සමහරිතේ මෙත්තාවේ කුසලීරි පෞත්‍ති ඕම කියන දේශනාව අනුව සමාය හිතවතාය මනහතාය අනුකූලතාය කියන හතර දෙනාක මේ සීමා සම්බේධ කරලා අධ්‍යාපනය ගන්න. මූලික බුද්ධියසයෙන් උත්තර කර ඈතට ඥාන විශ්ලේෂණ සත්පුද්ගල කෝටාක 12 දී උත්තර ගන්න. මෛත්‍රී ලගන්ති හතක් ගන්න. ඉතින් අන්තිමේ ඕදිසෝ අනෝදිසෝ වශයෙන් මෛත්‍රී භාන වඩලා මෛත්‍රී භාන 520කම උපදවන්න පුළුවන්. තවත් හැමදෙනම් කරුණාව. මුදිතා උපේක්ෂා බ්‍රහ්ම විහරණේ සියල්ලමක් ලබන්න ඒ අනුව ලැබෙන. ඊළඟට කැමතිනම් දස අසුභේ. දස අසුභ කර්මස්ථාන. ඒ කියන්නේ අවිඥානික අසුභ. ඒ ප්‍රත්‍යඥාන 10ක්. තවත් සුරක කැමතිනම් ඌලකල සියල්ල ගුතසන සියල්ල ආලෝකසන ආකාශ පදන නිවන් දවා ගතුදාඥාන යහවරු කරගන්න. අතොත් චතුර්ථාරාමයේ තොරෙන්නේ තම සතුනම් අරූප සමාකල්පවලට වඩන්න පුළුවන්. කසල භාවනා නමේකින් අරූප සමාපatti 4 උපදවනවා. අද උගුලුවා. එතකොට මේ විදිහට යෝගාවචරයාගේ සිත් අර සම භාවනාවෙන් භාවිත සුභාවිත කරගන්න පුළුවන්. ඒ කොම කරගෙන ආත්මරිකාරයෙන් හැදෙන විදර්ශනාවත මොනතරම් වැදගත් ආරම්භලක්ද මේ සාපිකරන්නට ඕනේ. අපේ මේ සම්බ්‍රමචාරින් හර බොහෝම සීලවන්තයි, බොහෝම ශික්ෂාගරුකයි, විනයගරුකයි, සීල විසුද්ධියෙන් යුතුයි. කොට දැන් පිටිගේ නාම යායාම කිරීමයි. ඒ නිසා ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව වගේ ඉන්ද්‍රිය ධර්ම ශක්තිමත් බව සම්මුලවන් නැති වෙයි. ආව ඉවසීම ඇතිවන්නේ වැඩ කටයුතු දෙදිමේ. කාලය, වේලාව අපි ප්‍රවේ සංකර ගනිමු. හැම වෙලාවම විනාඩියක්වත් අතපස නේන හැටියට අපි යෙදෙන්න බලාපොරොත්තු වෙමු. අන්‍යෝන්‍යයන්ට උපකාර වෙන හැටියට අපි සංවර වෙමු. එවගේම අන්‍යෝන්‍යයන්ගේ භවදා සමතහන් සඵල වේවා කියා හදවතින් අපි ආශිංසනය කරමු. එවගේම අපේ මේ කම්මස්ථාන ආචාර්ය නායක ස්වාමීන් වහන්සේ දැන් ලංකාවේ අපේම මේ ස්ථානයේ වැඩි ඉන්නක අප ලොකු ආශිර්වාදයක් වෙන බැවි මේ ස්වාමීන් වහන්සේගේ උපදේශ අවරතව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. එවගේම මුහල්සේ කපරණි සිය දහස් ගණන් දෙනාට මේ කිසිම මඟ පහදා දෙනු පිණිස නිරෝගී භාවය, චිරජීවනය, සියවත් කල ආයුෂය වර්ධනය වේවා කියලා අපි මෛත්‍රී කරමු. දැන් අද දවසේත් අපි වූම සද්ධාවෙන්, ගෞරවයෙන්, ප්‍රතිපත්ති යෙදීමෙන් යම්බඳු කුසල ස්කන්ධයක් අත්පත් කරගත්තා නම් ඒ කුසල සම්භාවය ලෝකුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද ප්‍රතිමූලයේ බුද්ධ පූජාවක් වේවා, ධර්ම රැක්නේ ධර්ම පූජාවක් වේවා, සංඝ රැක්නේ සංඝගත දක්ෂිනාලනි පූජාවක් වේවා, කල්යාණ මිත්‍ර ගුරුතුමන් වහන්සේලාගේ පාමුල ගුරු පූජාවක් වෙනවාටපත් වේවා, එවාගේම අභවක් ප්‍රාප්තමෝ සිය ගුරුවර ගන්දි මිත්‍රාදීන්ට දායක පාරසාදීන්ට නොවේ ලෝකුරා සූතුති වේවා, ආරක්ෂක දේවදේවතා මණ්ඩල සාදරයෙන් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයේ පිරජීවදී සඳහා ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා නවී ලෝකුරා සුව ලබත්වා අපත මේ වාගේ උතුම් සසුන් පිරියෙත් මඟක් ආලෝකමත් කොට තබ අපවත් සේවදාල මහෝපාද්‍යය මහියන් වහන්සේ ප්‍රදාන සම්මු පිතුන් වහන්සේලාට ප්‍රතිබෝධින් ලෝකෝත්තර නිවන් සුවමත් වේවා අපත හැම විටම අල්ලාහ් මිත්‍රත්වයෙන් ආශිර්වාද කරමින් අවසර දීලා දාන අපේ පූජනීය පඬිත් ස්වාමීන් වහන්සේටත් මේ කුසල් බලම නිලේ නිරෝගී සත් බල ලැබූ විංසත් සතවර්ෂ කාලයක් දීර්ඝාස ලැබේවා මේ ශාසන අභිවෘද්ධිය සඳහාම සිදු කළ උසස් සේවයේ කාර්මී වාසපත් වීම කුතුහ ලෝකදා බුදුදානක් වේවා එවැනි පෞරුෂයාදු නාමිකානල් වහන්සේටත් මේ කුසල් දෙලේ නිරෝගී සත් බල චිරජීවනයේ දීර්ඝ සතරක් ආදි කාලයක් දීර්ඝ අවස ලැබේවා ධාර්මීය බෝධිසින් ලෝකෝත්තර නිවන් සුවම සාක්ෂාත් වේවා අපද සිව්පසයෙන් උපකාර කරන දායක කාර්යකාරීන්ට මේ කුසල් නදී ලෝකුරාස්තුතුන් සේවා අපේ මේ ප්‍රිය සීලයේ සියලු සම්බ්‍රමිකාරින් වහන්සේලා මේ වාසික පින්වතුන්ට අනිගොස් සහභාගී වෙන සැනට මෙලොව වශයෙන් ආයුරෝග්‍ය සත්‍යතු මේ සීල සමාධි ප්‍රඥා සීරිසෙන් විහාන සමාධි සමාපත්‍ය අභිඥා බල විපස්සනා වැඩි දියුණු කර ගැනීමට දතුරු බෝධි ආන වලින් සාන්ත ලෝකෝත්තරාම මහණියන් සුවසාක්ෂාත් වේවා ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා